එක්සත් ජාතිගේ මහලේකම් පත් කරනවා කමිටුවක්. ඒක පස්සේ ප්‍රසිද්ධ වෙන්නේ දරුස්මාන් කමිටුව කියලා. නොබැඳි ව්‍යාපාරයේ මහලේකම්වරට ලියුමක් ලියමින් කිව්වා මෙවැනි කමිටුවක් පත් කිරීම රටක් තෝරාගෙන ඒ රටට හිරිහැර කිරීමේ චේතනාවෙන් කරන දෙයක් කියලා. බැංකිමුන් කියනවා නෑ එහෙම නෙමෙයි කරන්නේ. මේ කමිටුව පත් කරන්නේ මට උපදෙස් ගන්න. ඔහුට මඟ පෙන්වීම. ඔහු කියනවා මේ වාර්තාව වෙන කිසිම බොඩි හේකට යු එක්සත් ජාතීන්ගේ කිසිම ආයතනයකට උත්තර දෙන්නේ නැහැ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? මානව හිමිකම් මහ කොමසකාරී මේ සැප්තැම්බර් 16 වෙනිදා නිකුත් කළ වාර්තාවට මේක පදනම් වෙලා තියෙනවා. විවිධ රටවල් නිකුත් කරන වාර්තාවලට මේක පදනම් වෙලා තිබෙනවා.